अपि आज्ञाकरम ब्यूटीफुल ब्लेस्ड फादर वी कम टू यू इन द नेम ऑफ जीसस असिरिमत अलंकारु देवी पियानी ने बहन से इदिरेट पैमिनेना डैडी दिस मॉर्निंग वी थैंक यू फॉर द माइटी पावर ऑफ द होली स्पिरिट दैट यू आर गोइंग टू फायर into this place me sthane to bohan se nidahas karante ne shuddhaatma ginna gena api stutivanta ve lord we thank you for your word that is going to come like a double edged sword to every son to every daughter in this place father hama diyaniya hama putrek mata e demuhat kaduwak lesa paminena wachine gena api stutivanta ve lord you are going to resurrect every son every daughter in this ministry for the glory of jesus yesus wahansege mahime udessa sama deva putrek diyaniyakma obohanse जीवने देन ठेनो लॉर्ड योर वर्ड इज अ लैंप अनटू आवर फीट स्वामी ने ओबहंसेगे वचने अपे पादवलट एलियाक अ लाइट अनटू आवर पाथ फादर अपेगे मावतट आलोकयाक के लॉर्ड दिस वर्ड एज द वर्ड इज स्पोकन एंड प्रीच अंडर द माइटी पावर ऑफ द होली स्पिरिट मे वचने शुद्धात्म बले नानुभावेन देशना करन विट दिस वर्ड विल नेवर रिटर्न इन वेन ए वचने कवदाक्व हिस्व नवत हरियन नत बट इट विल स्प्राउट एंड इट विल ब्रिंग फोर्थ अ माइटी हार्वेस्ट ए वचने मूल ಅದ ನೌ ವಿ ಮಾ ತಸ್ವನ್ನ ಗೆನದೆಂತೆ ಜೀಸಸ್ ಲವ್ಸ್ ಯು ಯೇಸು ವಾಂಸೆ ಒಬಟ ಪ್ರೇಮ ಕರನ ಜೀಸಸ್ ಅಡೋರ್ಸ್ ಯು ಯೇಸು ವಾಂಸೆ ಒಬಟ ಗರು ಕರನ ದಿ ಹೋಲಿ ಸ್ಪಿರಿಟ್ ವಿಲ್ ಬ್ಲೆಸ್ ಯು ದಿಸ್ ಮಾರ್ನಿಂಗ್ ಮೇ ಉದಾಸನ ಶುದ್ಧಾತ್ಮನ ವಾಂಸೆ ಒಬಟ ಆಶೀರ್ವಾದ ಕರನ ದಿಸ್ ಇಸ್ ದಿ ಇಯರ್ ಆಫ್ ದಿ ಫೇವರ್ ಮೇ ವಸರ ವರಪ್ರಸಾದೆ ವಸರಾಯ 2013 ಇಸ್ ದಿ ಇಯರ್ ಆಫ್ ಫೇವರ್ 2013 ವರಪ್ರಸಾದೆ ವಸರಾಯ ದಿಸ್ ಇಸ್ ದಿ ಇಯರ್ ಆಫ್ ಗ್ರೇಟ್ ಗ್ರೇಸ್ මේ වසර අනුග්‍රහයේ මහත් වසරයි The year of establishment මේ වසර ස්ථාපනයේ වීමේ වසරයි This is your 100-fold harvest I decree and I declare it in Jesus name මේ මොහොතේ මම අනකරනවා ඒ 100ක් අස්වැන්නක් දෙන කාලය Receive it in Jesus name දැන් යේසු වහන්සේගේ නාමයෙන් ලබන්ට Receive it in Jesus name යේසු වහන්සේගේ නාමයෙන් දැන් ලබන්ට This is the year of Isaac the year of laughter in your life මේ වසර ඊසාක්ගේ වසරයි ඔබේ ජීවිතේ Every defeated devil is going to flee a seven ways in Jesus name e paraje divita sama yaksha balavege dutiyam obage jeevithe duruven thara because Jesus is lord yesu wanse swaminya Jesus is king yesus rajunya he is the lord over this nation me deshe swamiya unwanse this nation belongs to Jesus me deshe yesus wanse and Jesus Christ you belong to this nation yesus wanse tulo oba aiti oh father we thank you api stuti karna pyanani for the great exploits father මේ ඔබවහන්සේගේ විශිෂ්ට ක්‍රියා great things lord මහත්තු ක්‍රියාව that you are going to do through these beloved blessed sons and daughters who have come here this අද මේ උදෑසන පැමිණ තින ඔබවහන්සේගේ අනර්ග දරුවන් දේව දරුවන් නිසා lord you are going to wipe away their tears lord ඔවුන්ගේ කඳුළු ඔබවහන්සේ පිස දමන්න every sorrow the joy of the lord will overtake this morning father ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය ඔවුන්ව හඹා යන්න every death situation will be resurrected for god's glory හැම මරණීය අවස්ථාවක දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා නැවත නැගිටින්න every death circumstance will be resurrected by the power of god's mighty word දෙවියන් වහන්සේගේ බලවත් වචනය තුලින් හැම මරණීය දෙයක්ම ජීවතුන් අතරට පැමිණෙන this word this incorruptible word can never fail us මක්නිසාද ඔබ වහන්සේගේ කුණු නොවන වචනය කවදාකවත් වරදින්නේ නැහැ this word is grounded and rooted in our spirit father ඒ වචනය අපගේ ආත්මය තුල මුල්ඇද බැස තිබෙනවා and out of the abundance of our spirit as the word is spoken දැන් අපගේ ආත් වචනය අපගේ ආත්මයෙන් පිරී එළියට මුකෙන් පිටත් වෙන විට your life will be blessed hallelujah ඔබගේ ජීවිතය ආශිර්වාදය ලබනවා hallelujah hallelujah ස්තුති jesus thank you jesus ස්තුති ස්වාමී thank you lord this great morning it's my great pleasure and privilege an honor to be invited for this glorious 20th anniversary මේ 20 වෙනි මහිමාන්විත සංවත්සරයට ආරාධනා ලැබීම මට මහත් වාසනාවක් As I heard all these amazing testimonies mama me ita manahara sakshi asu athara I just began to thank the lord for the great exploits that he has done through this blessed son and this blessed daughter hallelujah me deviyan wahansege asirimat putraya saha diyaniya tulin me seve karati mena silu deva gena deviyan wahansere ma stuti den we thank god for the life of pastor roshan and liz and every overseer every elder every son and daughter in this ministry api stutivanta wenawa pastor roshan liz ke jeevithe e wage ma naayaka kandayame hama kenekge jeevitha gena the great grace and the favor of god is over you oba mata deviyan wahansege mahagu anugrahaya da vara prasadaya tibena the lord spoke to my spirit and the lord said the next 10 years he is going to do a quick thing in your ministry ministry. දෙවියන් වහන්සේ මට කිව්වා ඊළඟ වසර 10 වේගවත් ශීඝ්‍රගාමී දෙයක් කරන්න යනවා. In your ministry, in your life, in your calling, in your talents, in your finances, a swift thing be expected this the next 10 years. ඊළඟ අවුරුදු 10 ඔබ බලාපොරොත්තු වෙන සිටින ඔබගේ ආර්ථිකයේ, ඔබගේ පෞල්වල, ඔබගේ සේවය, ඔබගේ පුද්ගලික ජීවිතයේ මේ වේගවත් වර්ධනය ආශිර්වාදය අත්දකින්න. And this 2013 will be a year of the 100-fold harvest. 2013 වසර ඒ සියක් ගුණයේ අස්වැන්න ලබන්නා වූ වසර වෙන්න යනවා. In whatever area it will be your 100-fold harvest I decree and I declare under the mighty power of the Holy Spirit. දැන් ශ්‍රීදාන වහන්සේගේ අනුභවය මත මම ප්‍රකාශ කරනවා ඒ සියක් ගුණයේ ආශිර්වාදය ඔබ මත පැමිණෙත්වා. As you celebrate 20 years ඔබ අවුරුදු 20ක් සමරන අතර 20 years of ministry අවුරුදු 20ක සේවයක් this 2013 මේ 2013 වසර every defeated dirty devil that would have come to hinder your ministry ඔබගේ සේවය වළක්වන්න පැමිණිච්ච සෑම යක්ෂ භූත බලවේගයක් hindrance in your jobs ඔබගේ රැකියාවල බාධා පැමිණුණ in your businesses ඔබගේ ව්‍යාපාරවල in your marriages ඔබගේ විවාහය in your children ඔබගේ දරුවන්ගේ ජීවිත this 2013 මේ 2013 වසර you will receive ඔබ දකින්න යනවා your 100-fold harvest ඔබ ලබන්න යනවා සියක් ගුණේ ආස්වැන් according to Genesis 26 උපපති 26 වෙනි පරිච්ඡේදය verses 1 through 22 එක පළවෙනි පදයේ සිට 22 වෙනි පදය දක්වා you will receive ඔබ 얘දී ලබන්න යනවා your 100-fold harvest ඔබගේ සියක් ගුණය අස්වැන්න hallelujah hallelujah thank you Jesus shall Suti. We just give the lord a mighty clap offering අපි උන්වහන්සේට අපරසනාද දෙ I also bring greetings from my senior pastor Reverend Dr. Dil Kumar from Kings Revival Church Dubai. මේ මොහොතේ මගේ ප්‍රධාන පාලකවර Dil Kumar සභාපාලක ආචාර්ය Dil Kumar දේවගැතිවරයාගේ සුභාශිංසන රැගෙනෙනු. And also greetings from our blessed pastor Jerome Fernando from Kings Revival Church Mount Lavinia. ඒ වගේම ගල්කිස්ස Kings Revival සභාවේ මගේ පාලකවරයා Jerome Fernando දේවගැතිවරයාගේ සුභාශිංසන. It's a great honor and pleasure and privilege. ඉතින් මේ ඉතාමත් වාග්යක් වරප්‍රසාදයක් to come here today අද උදෑසන මේ ස්ථානයේ පැමිණෙන to share God's infallible word to you දෙවියන් වහන්සේගේ සුභා උත්තරිත වචනය ගෙනෙන්න hallelujah praise the lord ප්‍රශංසා වේ as I was meditating මම මෙනෙහි කරමින් සිටියේදී as I was waiting upon the lord's feet දෙවියන් වහන්සේගේ පාමුල සිටි අවස්ථාවේ lord give me a word දෙවියන් වහන්සේ වචනයක් මට දුන්නා give me a specific prophetic word in season මම ඉල්ලුවා ස්වාමිනි මට මේ කා ඍතුවට සුදුසු වචනය දෙන්න and 1 week ago සතියකට ප්‍රථමයෙන් the lord wrote in my spirit දෙවියන් වහන්සේ මගේ ආත්මේ කෙටුවා a specific word for this blessed church මේ සභාවට අසිරිමත් සභාවට වචනයක් for the next generation of this church මේ සභාවේ ඊළඟ පරම්පරාව උදෙසා the lord will take you into a higher level දෙවියන් වහන්සේ වඩාත් උසස් වූ මට්ටමකට ඔබව ගෙන යන්නට the lord gave me the word in exodus 23 නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ වචනයක් verses 14 through 33 14 වෙනි පදයේ සිට 33 වෙනි පදය දක්වා can we read exodus 23 verses 14 through 33 අපි කියවන්ට යනවා exodus 23 verses 14 through 33 අපි අපේ බයිබල් හරවගමු නික්මයාම 23 නික්මයාම 23 verses 14 through 33 14 වෙනි පදයේ සිට 22 වෙනි පදය දක්වා 33 33 වෙනි පදය දක්වා shall I read it in yes yes අපි සිංහල භාෂාව ඉස්සලා කියවන්න යනවා නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ 14 සිට 33 වෙනි පදය දක්වා බලැස්සිද හොඳයි අවුරුද්දට 3 වරක් මට මංගල්‍යයක් පවත්වා පන්න මුහුන් නුමුසු රොටි මංගල්‍යයක් පවත්වා පන්න නුබලා ආබ් මාසේදී මිස්රයෙන් පිටතට ආබැවින් මා විසින් අනකල ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කපන්න කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණෙත්වා නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පු කිරීමට කපන කාලයේ මංගල්‍යද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කර කල්හි රැස්කිරීමේ මංගල්‍යද පවත්වා පන්න නුඹේ සියලු පිරිමි අවුරුද්දකට දෙවරක් ස්වාමි දෙවියන් වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය. මාගේ පූජාවේ ලේ මුහුන් දැමු රොටි සමග පූජා නොකරන්න. මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වෙනතුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය. නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ ගෙට ගෙනෙන්ට. එළු පැටුවෙකු උගේ මවෙන් මවගේ කිරෙන් නොපිහන්න. 20 වෙනි පදය බලව මාර්ගෙහි නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළියෙල කළ ස්ථානයට නුඹ පමුණවන පිණිසද නුඹට පෙරටුව දූතේකු යවමි. උන්වහන්සේ ඉදිරියේහි ප්‍රවේශමෙන් උන්වහන්සේගේ හඬට කන් දීපල්ලා. උන්වහන්සේ කෝප නොකරල්ලා. මක් නිසාද උන්වහන්සේ නුඹලාගේ අපරාධ වලට කමා නොනසේක? මක් නිසාද මාගේ නාමය උන්වහන්සේ තුල ඇත්තේය? එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී මා කියන සියල්ල කළොත් මම නුඹේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි. මක් නිසාද මාගේ දූතයා නුඹට පෙරටුව ගොස් අමෝරි වරුන්ද හික්ති වරුන්ද පෙරෙස්සි වරුන්ද කානානි වරුන්ද හීචි වරුන්ද යෙබූසි වරුන්ගෙන්ද මෙතට නුඹ පමුණුවන සේක? මමද ඔවුන් සිඳ දමන්නෙමි. නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්, ඔවුන්ට මෙහෙ නොකරන්, ඔවුන්ගේ ක්‍රියාවලට හැස්වල හැටියට නොහැසිරෙන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරලා දමා ඔවුන්ගේ රූප ස්තම්භ කැබලිකොට බිඳ දමන්ට. නුබලා නුබලාගේ දෙවු ස්වාමින් වහන්සේට මෙහෙ කරපල්ලා. උන්වහන්සේ නුබේ භෝජනයටත් නුබේ වතුරටත් ආශිර්වාද කරන සේක. මම නුබ මධ්‍යයේ රෝග ඉවත් කරන්නෙමි. නුබේ දේශයෙහි කිසි ගබ්සා වීමක්වත් වඳවීම් සිදුවීමක්වත් නොවන්නේය. මම නුබේ දවස් ගණනද සම්පූර්ණ කරන්නෙමි. මාගේ භයංකාරකම නුබට පෙරටුව යබා නුබ පැමිණෙන තැන්වල මුළු සෙනග වියවුල් කොට නුබේ සියලු සතුරන් නුබට පිටුපාන්ට සලස්වන්නෙමි. නුබ ඉදිරියෙන් හීකි වරුන්ද කානානි වරුන්ද බික්ති වරුන්ද පන්නන පිණිස නුබට පෙරටුව දෙබරුන් යවන්නෙමි. මම එක අවුරුද්දකින් ඔවුන් නුබ ඉදිරියෙන් පන්නා නොදන්වන්නෙමි. එසේ කළොත් දේශය පාළු වී වන මුර්ගයන් නුබට විරුද්ධ බෝ වෙනවා ඇත. නුබලා වැඩි වී දේශය උරුම කරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුබ ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මම නුබේ සීමාව රතු මුහුද පටන් පිලිස්ති වරුන්ගේ මුහුද දක්වාද වනාන්තරයේ පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක් නිසාද නුබ විසින් දේශයේ වැසියන් නුබ ඉදිරියේ පන්නා දමන පිණිස ඔවුන් නුබේ අතින් අතට පාවා දෙන්නෙමි. ඔවුන් සමගවත් ඔවුන්ගේ දෙවිවරුන් සමගවත් ගිවිසුමක් කර නොගන්න. මට විරුද්ධව පවුකරන්ට ඔවුන් නුබ නොසලස්වන පිණිස ඔවුන් නුබේ දේශයේ වාසය කරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක් නිසාද නුබ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙ කරන්නෙහි නම් සැබවින්ම ඒක නුබට මලපතක් වන්නේයයි කීසේක. As I was meditating on these 14 infallible truths from God's word, then they vachane me satyatavayan 14 gena man menih karaddi Exodus 23 verses 14 and 33 became a revelation in my spirit. Mage aathmeyata me nikmayama 14 elidaravakuna. The Lord broke 7 blessings into my spirit. දෙවියන් වහන්සේ මගේ ආත්මයට ආශිර්වාද හතක් ගෙනාවා. The Lord says he will go to the enemy's camp and he will take back what the devil stole and he will restore it a sevenfold back to you. දෙවියන් වහන්සේ මට කිව්වා සතුරාගේ කඳවුරට ඇතුල් වෙලා සතුරා විසින් සොරකම් කර තිබෙන දේ හත්වත් හත් ගුණයකින් වැඩි කර නැවත මා වෙත පමුණවනවා කියලා. My Bible says the seventh evil will not touch the children of Jesus Christ. දේව මගේ බයිබලයේ සඳහන් කරනවා මේ නපුරු දේවල් හත දෙවියන් වහන්සේගේ දරුවන් ස්පර්ශ නොකරන්නේ. Deuteronomy 28 verse 7 says the enemies will come one way but they will have to flee seven ways before your very faces. ද්විතීය කතා 28 කියනවා නුඹේ සතුරන් නුඹට විරුද්ධව එක මගකින් පැමිණියත් හත් මගකින් පලා යන්නේ කිය. We see in Joshua chapter 1 verses 1 through 14 that Joshua marched around the Jericho wall 7 days and on the 7th day as they shouted the walls of Jericho were destroyed under the power of the Holy Spirit. Joshua පොතේ පළවෙනි පරිච්ඡේදය අපි දකිනවා ඊශ්‍රායෙල් සෙනඟ ඒ යෙරිකෝ පවුර වටේ දවස් 7ක් ගමන් කළ 7වෙනි දවසේ ඔවුන් මොරගසද්දී ඒ යෙරිකෝ පවුර ඇද හැලුණා. Today as your church celebrates 20 years. අද දවසේ ඔබගේ සභාව වසර 20ක් සමරද්දී. The Lord prompted in my spirit. දෙවියන් වහන්සේ මගේ ආත්මයට හඳුන්වා දුන්නා. As this is the year of favor and great grace over this ministry. මේ සේවයට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේද විශිෂ්ට අනුග්‍රහයේ වසර. Great grace over our blessed pastor and his blessed wife. අපගේ අසිරිමත් සභාපාලක ඔහුගේ බිරිඳ මත ඒ ආශිර්වාදයේ වගුර. Great favor and grace over this blessed congregation. මේ අසිරිමත් සෙනඟ මත දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ වගුර. As you meditate on this scripture. ඔබ මේ දේව වචනය මත මෙනෙහි කරන කල්හි. As you speak this scripture day and night under the mighty power of the Holy Spirit. සුද්ධාත්ම බලයේ අනුභවය තුල ඔබ දිවා රාත්‍රියේ මේ වචනය මෙනෙහි කරද්දී. All these blessings will be an inheritance to you. ඔබට මේ සියලු ආශිර්වාද ඔබගේ උරුමයක් කොට ගන්නට යනවා. The Lord revealed to me. දෙවියන් වහන්සේ මට එළිදරව් කරා. The Lord says in Exodus 23 verses 14 through 33. මේ නික්මයාම 23 14 සිට 33 අපි කියවු මේ කොටසේ. Keep three feasts for me. මංගල්‍ය තුනක් පවත්වන්න. The Passover. පළවෙනි එක තමයි පාස්කුව. The Day of Atonement. ඊට පස්සේ The Day of Atonement. එකක නොමුහුන් මංගල්‍ය. And the Day of the Passover. ඊට පස්සේ පාස්කු මංගල්‍ය. Keep these three feasts for me and I will release 7 blessings into your life. මේ ස්ථානයේ සඳහන් කරනවා මංගල්‍යයන් තුනක් ගැන ඒ මංගල්‍යයන් තුන පැවැත්වීමෙන් සඳහන් කරනවා ආශිර්වාද හතක්. Now today all these feasts and traditions and rituals are found in the broken body and in the shed blood of Jesus Christ. දැන් අද දවසේ අපි ඒ සියලු මංගල්‍යයන් පවත්වලා ක්‍රිස්තුස් යේසු වහන්සේගේ ශරීරය බිඳුණු ශරීරයෙන් උන්වහන්සේ වැගිරුවා වූ ලේවලින් ඒ සංවස්තර ඒ මංගල්‍යයන් සම්පූර්ණ වෙලා ඉවරයි. This was a picture of the Old Testament. මේ සඳහන් කරන්නේ පරණ ගිවිසුමේ පින්තූරය. You and me as New Testament kings and the priest of the King of Jesus. අපි නව ගිවිසුමේ උන්වහන්සේගේ රජවරුන් උන්වහන්සේගේ පූජකයන්. All these 7 blessings. මේ සඳහන් කර ඒ ආශිර්වාද හතම. We have inherited. අපි දැන් උරුමයක් ලෙස ලබා තිබෙනවා. In the communion table of Christ Jesus. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සහභාගී වීමේ මේසයට ඇතුල් වෙනකොට අපි ඒ දේ ලබන්නට වරප්‍රසාදයි. There is power in the blood of Jesus. යේසු වහන්සේගේ රුධිරයේ බලය තිබෙනවා. There is power in the broken body of Christ Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කැඳුනාව බිඳුනාව ශරීරයේ බලය තිබෙනවා. As you get a revelation on this. අපි මේ ගැන එළිදරව් ලබන කල්ලි I prophesy that your life will never be the same. මම අනාගත වාක්‍ය මෙලෙස කියන ඔබේ ජීවිතය එහා කාර්යෙම තිබෙන්නේ නැහැ. Your ministry will never be the same. ඔබේ සේවය කවදාකවත් ඒ විදිහට තියෙන්නේ නැහැ. Your church will never be the same. ඔබගේ සභාව එක ආකාරයට තියෙන්නේ නැහැ. Your children will never be the same. ඔබගේ දරුවන් සිටි ආකාරයට සිටින්නේ නැහැ. Your finances will change. ඔබගේ ආර්ථිකය වෙනස් වෙන්නේ නැහැ. Your jobs and your businesses, your industries will change for ඔබගේ රැකියාව, ඔබගේ ව්‍යාපාර, ඔබ කරන සියලු දේ වෙනස් Your mental conceptions will change for his glory. ඔබ මානසික සිතන දේවල් වෙනස් වෙන්න යනවා. There is power in the broken body. ක්‍රිස්තුස් වහන්සේගේ බිඳුනාව ශරීරයේ බලය ඇත්තේ. There is power in the blood of Jesus. යේසු වහන්සේ වැගිරුවා වූ ලේවල බලය ඇත්තේ. Today I pray under the power of the Holy Spirit. අද උදෑසන යේසු ආත්මයන් වහන්සේගේ බලය තුල මම යාඥා කරනවා. Catch this in the spirit. දැන් මේ දේ ඔබ අල්ල ගන්න ආත්මයන් තුල God's word is dynamite power. දෙවියන් වහන්සේගේ වචනේ ඩයිනමයිට් බලය තිබෙනවා. It carries the dunamis power of God. දෙවියන් වහන්සේගේ දුනාමිස් බලයේ වචනේ තිබෙනවා. The divine energy of the almighty God. දෙවියන් වහන්සේගේ දිව්‍යමය ශක්තිය ඒ වචනේ තුල ගැබ් වී තිබෙනවා. This word this morning අද උදෑසන ඔබ අසන වචනය will rearrange every death situation in your life. ඔබේ ජීවිතයේ යම් ණයබරව ණය දේවල් තිබෙනවාද ඒක නැවත සකස් වෙන්න. The word will never return in vain. මේ වචනේ හිස්ව නැවත එන්නේ නැහැ ඔබ වෙත. God's word is your final authentic authority in your life. ඔබේ ජීවිතයේ අවසාන නිගමනය, අවසාන සත්‍ය නිගමනය වෙන්නේ දේ වචනෙන් පමණයි. The doctor's report may say that you have a cancer. වෛද්‍ය වාර්තාව කියයි ඔබට පිළිකාවක් තිබෙනවා කියලා. But that's a medical fact. ඒක වෛද්‍ය සාධකයක් පමණයි. But the truth of God is. නමුත් දේව වචනේ සත්‍යතාව මෙයයි. The truth of God is. දෙවියන් වහන්සේගේ සත්‍ය මෙයයි. According to Isaiah 53 verse 5 and 1 Peter 2 24 we were healed by his stripes. යෙසායා 53 පස්වෙනි පදයේ 1 පේත්‍රස් 2:23 අනුව අප සුවේ ලබා ඇත උන්වහන්සේගේ පාර. Every sickness and disease has to die to the word of God. යේසුස්වහන්සේගේ තුවාල වලින් සෑම රෝගයක්ම මැරෙන්න අවශ්‍යයි. God's word is the final authority this morning. මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය අවසාන සත්‍ය. So as I was meditating on this scripture. දැන් මේ වචනේ තුල මම මෙනෙහි කළ අවස්ථාවේ. As you are celebrating your 20th anniversary. ඔබගේ 20 වෙනි සංවත්සරයේ සමරන මේ දවසේ. The Lord says when we celebrate these three feasts for him. දෙවියන් වහන්සේගෙන මේ උත්සව තුන ඔබ සමරන කල්ලි. In the communion table. එය දැන් අද ඔබ සහ සුද්ධ වූ සහභාගීත්ව මේසේ. Seven great blessings are going to overtake in your life. Mahatu aashirwad hatak oba weta peminentena. Blessing number 1. Palaweni aashirwade. Found in Exodus 23. Nikmeyama 23 geni parichchede. Verse 20. 20 weni pade. Divine angelic interventions. Swargiya dutayange rakawarane. This 2013. Me 2013 wasara. You will encounter ඔබ මුණ ගැසෙන්නට යනවා divine angelic interventions over your life ඔබගේ ජීවිතයට දේව දූතයන්ගේ රැකවරණය මුණ ගැසෙයි angels of deliverance මේ දේව දූතයන් ඔබව රැකවල් කරච්ච angels of healing සුව කරන්නා වූ දේව දූතයන් angels of salvation ගැලවීම දෙන්නා වූ දේව දූතයන් angels of breakthrough නොයි කඩායම් දෙන්නා වූ දේව දූතයන් divine angelic interventions over your life ඔබගේ ජීවිතයේ මත දේව දූතයන්ගේ මැදිහත් වීම angels in charge of your children obage daruwan rakabala ganna devadutaya angels in charge of your businesses your homes obage nivas obage vyapara rakawal karana devadutaya blessing number 1 divine angelic intervention menna palaweni aashirwada divyame devadutayange rakawal kirim blessing number 2 devani aashirwada divine guidance deviyan wahansege divyame maga penwim found in exodus 23 නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ verses 21 21 වෙනි පදයේ divine guidance දෙවියන් වහන්සේගේ දිව්‍ය මඟ පෙන්වීම this 2013 for this church 2013 මේ වසරේ මේ සභාවට you will have an increase ඔබ වර්ධනය වීම දකින්න යනවා of supernatural intelligence දෙවියන් වහන්සේගේ සුභා උත්තරීත්ව ක්‍රියාමාර්ග supernatural intelligence in every area in every arena of your life ඔබගේ ජීවිත හැම ස්ථානයේම සුභා උත්තරීත්ව දැනගැන්ම ඔබ ලබන්න the lord says he will pour seven great anointings over you දෙවියන් වහන්සේ කියන ඔබ මත හත් ආකාරයේ ආලේපයක් වගුරන්ට යනවා the seven spirits of the holy ghost will be poured into your spirit ඔබගේ ආත්මයේ දෙවියන් වහන්සේගේ ආත්ම හත වගුරන්ට යනවා this 2013 I prophesy මම අනාගත වැකි ප්‍රකාශ කරනවා 2013 in the mighty name of Jesus Christ යේසුස් ක්‍රිස්තු වහන්සේගේ බලගතු බලවත් නාමයෙන් the anointing number 1 පළවෙනි ආලේපය the spirit of the lordship over you දෙවියන් වහන්සේගේ ස්වාමිත්වයේ ආලේපය number 2 the spirit of wisdom දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ ආලේපය number 3 the spirit of knowledge දෙවියන් වහන්සේගේ දැනගැන්මේ ආලේපය number 4 the spirit of divine understanding and discernment to discern the things of this world දෙවියන් වහන්සේගේ දැනගැන්ම දෙවියන් වහන්සේගේ දිව්‍යමය දැනගැනීමේ ආත්මය and number 5 the spirit of counsel පස්වෙනි ආත්මය මන්ත්‍රණේ ආත්මය number 6 හයවෙනි the spirit of the fear of the lord දෙවියන් වහන්සේ කෙරේ බය ඇති ආත්මය and number 7 the spirit of might හත්වෙනි ආත්මය බලයේ ආත්මය the supernatural ability to do all things සුභහා උත්තරිත බලයේ සියලු දේ කරන්නට හැකියාව this 2013 you will be empowered with supernatural ability මේ 2013 වසර ඔබට ඒ සුභහා උත්තරිත හැකියාවක් දෙවියන් වහන්සේ දෙන්නට as you claim this scripture ඔබ මේ දේව වචනය ඔබ ලබා ගන්න අතර as you voice it day and night ඔබ දේව වචන දුන් වහන්සේ নমස්කාර කරන දිව රාත්‍රී as you speak it over your life ඔබගේ ජීවිතය මත ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන විට speak it over your future destiny of your finances ඔබගේ ආර්ථිකය මත ඔබගේ අනාගතය මත ප්‍රකාශ කරන විට these seven great anointings will be a reality in your life ඔබේ ජීවිතයේ මේ හත් ආකාර ආලේපයේ ස්වභාවයෙන් යනවා supernatural intelligence in every area in your life ඔබේ ජීවිතයේ සුභා උත්තරිත දැනගැන්ම ප්‍රඥාව ඔබ ලබා ගන්නවා God said he will make you the head but not the tail දෙවියන් වහන්සේගෙන ඔබ හිසෙන් යන වල්ගිය නොවේ you will not be a borrower but you will be a lender this 2000 ඔබ ණයකාරයෙක් වෙන්න නැහැ ඔබ ණයට දෙන්නෙක් වෙන්න යනවා your homes are blessed ඔබගේ නිවාස ආශිර්වාදවත් your children are blessed ඔබේ දරුවන් ආශිර්වාදවත් your hands will be blessed ඔබගේ අත්පා ආශිර්වාද ලබන because the great grace of god has overtaken your life මාක්නිසාද දෙවියන් වහන්සේගේ විශිෂ්ට අනුග්‍රහය ඔබ හඹායන නිසා and the favor that flows this 2013 මේ 2013 වසරේ will super exceed every mountain out of your life ඔබේ ජීවිතේ කඳු පාවි ඔබ ජයග්‍රහක ස්ථානවලට every babylon will fall in jesus name හැම බැබිලෝනියක්ම කඩාවැටෙන්න යනවා every sickness of babylon will fall to the name of jesus ඒ බැබිලෝනියේ රෝග බිඳට බිම වැටෙන්න යනවා යේසු වහන්සේගේ නාමයෙන් your insecurities will flee before you ඔබේ අනාරක්ෂිතභාවයන් පලායන් යන ඔබේ ජීවිතේ this is a year of favor මේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ වසරයි year of grace අනුග්‍රහයේ වසරයි a year of establishment ස්ථාපනය වීමේ වසරයි a year of laughter to this ministry hallelujah සිනහවේ වසරයි great exploits මහත්තු ක්‍රියා තලවතු ගොඩ belongs to jesus තලවතු ගොඩ යේසු වහන්සේයි this land belongs to jesus මේ දේශය අයිති යේසු වහන්සේට through the power of the holy ghost this nation will bow down to the name of jesus මේ දේශය යේසුස් ක්‍රිස්තුස් යන නාමයට දන නමන්ත every tongue will confess that jesus is lord and savior over this හැම දිවක්ම කියන්ට යන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් god will instrument and orchestrate this ministry to reach multitudes දෙවියන් වහන්සේ මහත් සමූහයක් වෙතට ගෙනියන්ට මේ සේවය සන්නද්ධ කරන්ට යනවා divine guidance over you දෙවියන් වහන්සේගේ දිව්‍යමය මඟ පෙන්වීම hallelujah hallelujah hallelujah and the third blessing the lord revealed තුන්වෙනි ආශිර්වාදය divine deliverance දිව්‍යමය මුදා හැරීම found in exodus 23 found in exodus 23 නිකම් 23 verses 21 through 24 21 සිට 24 දක්වා divine deliverance is yours my මේ ස්ථානයේ කියනවා හැම විරුද්ධවාදීකමෙන් මිදීම your addictions will be broken this morning ඔබගේ ඇබ්බැහි වීම කඩා වැටෙන්න යනවා your doubts will disappear ඔබගේ තිබෙන සැකේ ඉවත් වෙන්න යනවා every bondage will be broken in jesus name හැම බන්ධනයක්ම බිඳ වැටෙන්න යනවා යේසු වහන්සේගේ නාමයෙන් every financial bondage will shiver to the name of jesus හැම ආර්ථික බන්ධනයක්ම වේවුලන්ට යනවා යේසුස් යන නාමයෙන් divine deliverance through the word of god දේව වචනේ තුලින් දිව්‍යමය මුදා හැරීම before I came to the lord jesus මම යේසු වහන්සේ වෙතට එන්න ප්‍රථමයෙන් in 1999 2001 1999 වසරේ මම ගැලවීම ලැබුවේ I was into massive financial debt මගේ ජීවිතයේ පුදුමාකාර ණයබාරෙන් තිබුණ due to financial mismanagement ආර්ථික පරිපාලනයේ වැරදි නිසා with I was in partnership with the israeli consortium මම ඊශ්‍රායෙල් ජාතික කණ්ඩායමක් එක්ක පංගුකාරත්වයක් තිබුණා we set up one of the two greatest prawn manufacturing factories in sri lanka ලංකාවේ තා උසස් ගණයේ නිෂ්පාදන අපි ආරම්භ කරා and we had a large joint venture with dr lalit kotalawala lalit kotalawala මහතාත් එක්ක අපි ව්‍යාපාර කටයුතු කරා due to various reasons නොයෙකුත් හේතු නිසා we owed seven banking institutions 440 million sri lankan rupees lankawe mudalla wali million 440ක් ණය වෙලා සිටියා බැංකු 7කට and my family properties at gregory's road colombo 7 colombo 7 මගේ පවුලේ තිබුණු ඉඩම් was mortgaged to seven banking institutions බැංකු 7කට උගස් තිබ්බා at this time i was going to end my life මම ඒ විලා ජීවිතේ නැති කරගන්න හිතුණා because everything had left me my partners had left me i was kicked out of my home and here i was there in a devastated miserable situation මගේ හවුල්කරුවන් මාව අතහැරියා මාව ගෙදරින් පන්නා දැමුවා මම හිටියේ අසරණ වූ තත්ත්වයක at that time my dad dr raja amarasekara මගේ පියා raja amarasekara he had opened his house for a home meeting ඔහුගේ නිවස විවෘත කර යාඥා රැස්වීමකට. And there was this great servant of God who was conducting a prayer meeting. එතන දේව මෙහෙයක් පැවැත්වුවා බලවත් දේව දාසේ. And I came down in my drunken stupor to disturb this meeting. මම ඒ රැස්වීම විවෘත කරන්න බීමත් කමෙන් එතනට ආවා. At that moment the blessed servant of God embraced me and hugged me and said Jesus loves you and in 24 months he is going to set you free from debt. මේ දේව දාසයා මා වැළඳගෙන කිව්වා මාස 24ක් තුල ඔබ සියලු ණයවරේ නිදහස් වෙන්න යනවා. And I gave my heart to Jesus. මගේ හදවත යේසු වහන්සේට දා බාර කරා. One by one Jesus started transforming my life. එකින් එක දෙවියන් වහන්සේ මගේ ජීවිතය මාරු කරා. The greatest miracle he did in my spirit. මගේ ආත්මයේ කරපු විශිෂ්ටම හාස්කම. Was to change from the world system and I changed into God's system. ලෝකේ ක්‍රමයෙන් දෙවියන් වහන්සේ ක්‍රමයට මම පරිවර්තනය වීම. That was the greatest repentance. ඒක තමයි මගේ විශිෂ්ටම පසුතැවීම. I repented from the world system. මම ලෝකේ ක්‍රමයෙන් පසුතැවුණා. The world system is the failing going down system. ලෝකේ ක්‍රමය තමයි පහළට වැටීම. And I changed into God's system. දෙවියන් වහන්සේ ක්‍රමයට මං හැරුණා. And God made me a student of the incorruptible living word of Jesus Christ. දෙවියන් වහන්සේ මාව කුණු නැවෙන මේ දේව වචනේ ශිෂ්‍යෙක් බවට පත් කරා. I became so addicted to the word of God. මම දේව වචනයට ඇබ්බැහි වුණා. The word of God was a lifestyle in my life. මගේ ජීවිතේ රටාවක් වුණා දේව වචනේ කියවීම. Morning, afternoon, night was the word, the word and the word. උදෑසන දවල් රාත්‍රියේ වචනේ වචනේ වචනේ. Within 24 months මාස 24ක් ඇතුළත the glory of Jesus දෙවියන් වහන්සේගේ මහිමය අනුව 440 million මිලියන 440 to 7 banking institutions බැංකු 7ක තිබුණ ණය was paid in Jesus name යේසු වහන්සේගේ නාමයෙන් සම්පූර්ණයෙන් ගෙවලා ඉවරයි in Jesus name hallelujah hallelujah and today we are debt free අද අපි ණයෙන් බරෙන් නිදහස් වෙලා ඉන්නවා. All the three properties were released in Jesus name. ඒ කොළඹ හතේ ඒ දේපල ඔක්කොම මුදාහරණු ලැබුවා. Divine deliverance through the communion table. ඒ සුද්ධෝ සහභාගීත්වයේ මේසය තුල අපි මේ නිදහස ලබා ගන්නවා. My son, my daughter, if you're faced with any type of bondage. මගේ පුත්‍රයා, මගේ දියණිය ඔබ යම් ආකාරයේ බන්ධනයක් තුල සිටිනවද Today according to Exodus 23 verses 22 through 24 ඒ නික්මයම 23 22 සිට 24 අනුව Divine deliverance is yours ඔබට දිව්‍යමය මුදාහැරීම ආйти Receive it in Jesus name දැන් යේසු වහන්සේගේ නාමයෙන් ලබන්ට ඒක Receive it in Jesus name යේසු වහන්සේගේ නාමයෙන් ලබන්ට Hallelujah Hallelujah Hallelujah Fourth blessing හතරවෙනි ආශිර්වාදය found in Exodus 23 නික්මයම 23 වෙනි පරිච්ඡේදය verses 25 25 වෙනි පදේ and 26 සහ 26 the lord says when we praise and worship him and serve him he will bless our water and he will bless our bread අපි උන්වහන්සේට নমස්කාර කරමින් උන්වහන්සේට සේවය කරන විට අපගේ වතුර සහ අපේ ආහාරයට උන්වහන්සේ ආශිර්වාද කරන verse 26 says he will give you a full life span on this earth 26 වෙනි පදේ කියනවා නුඹට සම්පූර්ණ නුඹේ ජීවිතය දවස් ගණන සම්පූර්ණ කරනවා. He will give you the length of your days. ඔබගේ ජීවිතයේ ආයුෂ වැඩි කරන්නට. Nothing will be barren. කිසි දෙයක් වඳව තිබෙන්නේ නැහැ. Nothing will be empty in your life. ඔබේ ජීවිතේ කිසිවක් හිස්ව තිබෙන්නේ නැහැ. You will have a full life. ඔබ සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නට. Because Jesus came in John 10:10. මාක්සිසද යේසු වහන්සේ යොහන් 10:10 ඒ දේ කියනවා to give you life and life in abundance till it overflows exceedingly and abundantly උන්වහන්සේ පැමිණේ ජීවනයේද ජීවනයේ අධික ලෙස දෙන පිණිස hallelujah we praise the lord අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු jesus is the life giver යේසු වහන්සේ ජීවනයේ දෙන දායක in jesus යේසු වහන්සේ තුල you have divine health ඔබට දිව්‍යමය සුවය ඇත්තේ healing සුවය long life දීර්ඝායුෂ strong life ශක්තිමත් ජීවනය wholeness සම්පූර්ණත්වය wellness නිරෝගීකම over every body part and organ ඔබේ ශරීරයේ හැම අවයවයක් හැම කොටසක් මත sickness and disease is illegal in the name of Jesus hallelujah රෝග සහ අසනීප it is prohibited in the mighty name of Jesus නීති විරෝධී ඔබේ ශරීරයට රෝග පැමිණීම because in the kingdom of God there is no sickness there is no disease there is no poverty I prophesy in Jesus name මාතිසාද දේව රාජ්‍යයේ රෝගයිති නැ දුප්පත්කමයිති නැ දේව රාජ්‍යයේ ඔබට ඒ සියල්ල ආයිති නැහැ යේසුස් because on that cross my daddy my master said it is over it is over it is over in the name of jesus මාක්නිසාද එදා කුරුසේ යේසුස් වහන්සේ කිව්වා සියල්ල සම්පූර්ණයි උන්වහන්සේ සියල්ල සම්පූර්ණ කරා කුරුසේ my dear sons and daughters මගේ ප්‍රේමන්ත පුත්‍රයන් දියණියන් for you and for me ඔබටත් මටත් he bore 39 scourges උන්වහන්සේ කසපහර 39ක් දැරුවා 39 stripes 39ක් කසපහර to eradicate ඒ කසපහර වලින් ඉවත් කළේ take away every sickness හැම රෝගයක්ම every disease from your body ඔබේ ශරීරයේ රෝග පීඩා today medical science have proved අද වෛද්‍යවරුන් ඔප්පු කර තිබෙනවා that the 39 stripes ඒ 39 are symbolic ඒවා සංකේතවත් to the incurable diseases and sicknesses of Egypt ඒ මිසර වරුන්ගේ රෝග වලට සමාන කරන cancer diabetes sugar diabetes cholesterol heart disease etc etc දැන් මේ වගේ පිළිකා diabetes මේ වගේ රෝග cholesterol මේවා ඒ ගණයට අයිති වෙනවා the lord said in the book of isaiah දෙවියන් වහන්සේ යෙසාය පොතේ සඳහන් කරනවා None of the Egyptian diseases will I ever lay upon your body. මේ මිසරවරුන්ගේ රෝග නුඹලා මට පැමිණෙන්නේ නැත. None of the Egyptian diseases. ඊ මිසරවරුන්ගේ රෝග will I ever lay නුඹලා මට පැමිණෙන්න ඉඩ දෙන්නේ නැ. upon your body. ඔබගේ ශරීර මත. And today by his stripes. අද උන්වහන්සේගේ කසපහර තුලින්. According to Isaiah 53 verse 5. යෙසාය 53 පස්වෙනි පදය අනුව. And 1 Peter 2:24. 1 පේතෘස් 2:24 අනුව Divine health is yours. දිව්‍ය සුවය ඔබට ආйти. Divine healing is yours. දිව්‍ය සුවය ඔබට ආйти. Long life is yours. දීර්ඝායස ඔබට ආйти. Strong life is yours. ශක්තිමත් ජීවිතය ඔබට ආйти. The abundant life is yours. අධික ජීවනය ඔබට ආйти. Youthfulness is yours. තරුණකම ඔබට ආйти. Good looks and young looks belong to you. කඩවසම් පෙනුම තරුණ පෙනුම ඔබට ආйти. ඒ 120 years of long life is yours I prophesy. අවුරුදු 120 ක දීර්ඝායස ඔබට ආйти. Every body part and organ is daily renewed by God's word. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඔබේ ශරීරයේ අවයව නවීකරණය ලබනවා. But my blessed brother and sister. නමුත් මගේ අසිරිමත් සහෝදරයා සහෝදරිය. You got to know how the Lord operates and functions. ඔබ දැනගත යුතු දෙවියන් වහන්සේ කෙසේද මේ දේවල් ක්‍රියා කරන්නේ. Everything is lifted by your mouth. එම දෙයක්ම ප්‍රකාශ ක්‍රියා කරන ඔබේ මුඛයේ වචන නම් tongue carries the power of life and death ඔබගේ දිවේ ජීවනයත් මරණයත් බලය තිබෙනවා you have to put these words into your spirit ඔබ මේ වචන රැගෙන ඔබේ ආත්මයට ඇතුල් කරන්න ඕන according to my research I found over 2700 scriptures on financial prosperity from genesis to revelation මම කරපු සමීක්ෂණය අනුව උප්පත්ති පොතේ සිට එළිදරව් පොත අනුව ආර්ථික සඵලත්වය ගැන බයිබල් 2000 බයිබල් පද 2700ක් තිබෙනවා health and healing over 300 times නිරෝගීකම සහ දිව්‍ය සුවය 300 වතාවක් so you got to speak this over your body parts then මේ වචන ඔබේ ශරීරය මත ඔබ ප්‍රකාශ කළ යුතුයි do not magnify your sickness or disease ඔබගේ රෝගය ඔබ ලොකු කරලා කතා කරන්න එපා but magnify what the lord has said දෙවියන් වහන්සේ කියා තිබෙන දේ ඔබ ලොකු කර කතා කරන්න. It is written man does not live by bread alone. දේ වචනේ සඳහන් කරන මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටියෙන් පමණක් නෙමෙයි. But man shall live by every word. නමුත් මනුෂ්‍යයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන්. Man shall live by every promise. දෙවියන් වහන්සේගේ පොරොන්දු මත. That proceedeth out of the mouth of the Lord shall live. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙනා වූ වචන මත ජීවත් වෙන්න. You shall live by God's word. ඔබ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මතයි. Your body will live by God's word. ඔබගේ ශරීරය ජීවත් වෙන්න ඕන ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මතයි. Come under the mighty power of God's word. දෙවියන් වහන්සේගේ වචනේ ඇති මහිමවත් බලය මත. God's word is the final authority in your life. දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතයේ අවසාන තීන්දුව divine health දිව්‍යමය සුවය healing සුවය and long life දීර්ඝායුෂ belongs to you ඔබට ආйти hallelujah hallelujah now prophesy this with me please දැන් මාත් එක්ක අනාගත වාක්‍යමෙල ප්‍රකාශ කරන්න say in the name of jesus ඔබ කියන්නේ යේසු වහන්සේගේ නාමයෙන් I am redeemed of the Lord. මම දෙවියන් වහන්සේගේ මුදුවීම ලබන්නේ. I am redeemed by the blood of Jesus. මම යේසු වහන්සේගේ ලේෙන් මිදීම ලබයි. I will never enter hospital sick bed. මම ආරෝග්‍ය ශාලාව ඇඳක කවදාක්වත් සිටින්නට යන්නේ නැහැ. None of the Egyptian diseases will ever be laid upon this body. ඒ මිසරේ රෝග මගේ ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ. I am healed by the blood of Jesus. මම යේසුස් වහන්සේගේ ලේ වලින් healed by your word. මම ඔබගේ වචනෙන් සුවය ලබා ගන්නවා. I am standing in Isaiah 53. මම යසායා 53 මත සිට ගන්න. Verse 5. පස්වෙනි පදය. And 1 Peter 2:24. 1 පෙතරුස් 2:24. Because Jesus bore all my sicknesses. යේසු වහන්සේ මගේ සියලු රෝග දරාගත්තා. I refuse to fall sick. මම රෝගී වෙන්න ප්‍රතික්ෂේප කරනවා. I refuse to be depressed. මම සිතේ කනස්සල්ලෙන් සිටීම ප්‍රතික්ෂේප කරනවා. I have the mind of Christ. මට ක්‍රිස්තු වහන්සේගේ මනස තිබෙනවා. I have a sound mind. මට සුවදායක මනසක් තිබේ. My mind is filled with the wisdom of God. මගේ මනස දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් පූර්ණව ඇත. My mind is filled with the knowledge of God's word. මගේ මනස පූර්ණව තිබෙන්නේ දෙවියන් වහන්සේගේ දැනගැන්ම මතයි. 3 John 2 says. 3 යොහන් 2 පදයේ කියනවා. As my soul and spirit. මගේ ආත්මයත් ප්‍රාණයත් සඵලවන්නක් මේ. Is educated. එය අධ්‍යාපනය ලබන අතර. And educated. අධ්‍යාපනය ලබන අතර in God's word දේව වචනේ තුල මම දැනුම ලබන විට my body will prosper මගේ ශරීරය සඵල වෙනවා my organs will be made well මගේ ශරීරයේ කොටස් නිරෝගී වෙනවා my finances will prosper මගේ ආර්ථිකය සඵල වෙනවා hallelujah hallelujah hallelujah hallelujah and the sixth blessing හයවෙනි ආශිර්වාද the sixth blessing හයවෙනි ආශිර්වාද found in Exodus 23 නික්මයාම 23 verses 24 to 26 24 සිට 26 divine providence දෙවියන් වහන්සේගේ සැපීම දිව්‍යමය සැපීම divine financial providence දිව්‍යමය ආර්ථික සැපීම this 2013 මේ 2013 වසර you will receive the supernatural ability ඔබ ලබන්ට යන සුභා උත්තරිත හැකියාව of god's supernatural power දෙවියන් වහන්සේගේ සුභා උත්තරිත බලය to release all the deposits that he has deposited in your spirit ඔබගේ ආත්මය තුල උන්වහන්සේ තැන්පත් කර තිබෙන හැම තැන්පතුවක්ම ලබන්ට the day you became born again ඔබ නැවත උපාදින ලැබපු දවසේ the lord deposited into your spirit man දෙවියන් වහන්සේ ඔබේ ආත්මික මනුෂ්‍යයා මත තැන්පත් කර his abundant life උන්වහන්සේගේ උන්වහන්සේගේ බහුලත්වයේ ජීවන his prosperity උන්වහන්සේගේ සඵලත්වය his healing උන්වහන්සේගේ සුවය his deliverance උන්වහන්සේගේ මිදීම soundness උන්වහන්සේගේ නිරෝගීකම wisdom and power ප්‍රඥාව සහ බලය through the spirit of might ඒ බලයේ ආත්මය and through the power of the holy spirit දැන් ශුද්ධ ආත්මය උන්වහන්සේගේ බලය you will release these blessings දැන් මේ ආශිර්වාද ඔබ නිදහස් කරන්නට into your natural life ඔබගේ ස්වභාවික ස්වභාවික ජීවිතේ the scripture lord gave me දෙවියන් වහන්සේ මට දුන්න වචනය to share with you ඔබත් එක්ක බෙදා ගන්න was based on genesis 26 උපපති 26 වෙනි පරිච්ඡේදය මත verses 1 through 22 1 සිට 22 දක්වා as i was meditating on this scripture මේ වචනේ මම මෙදි කරද්දි lord showed me the character of isaac දෙවියන් වහන්සේ ඊසාක්ගේ චරිත ගුණාංග මට පෙන්වුවා isaac was faced with a terrible famine in gera philistine ඔය පිලිස්තීන් රටේ ඔව් මහත් වසංගතයක් සිටියක් නියඟයක් තිබුණු කාලයක ජීවත් වුණා. Everything around Isaac was a famine. ඔව් වටේ තිබුණු හැම දෙයක්ම නියඟයක්. But Isaac heard God's voice that නමුත් ඊසා දෙවියන් වහන්සේගේ හඬ ඇසුවා. And he began to sow seed. ඔව් බීජ වපුරුවා. And in the same year ඒ වසරේම in the same year එම වසරේම the man reaped a hundredfold harvest. මේ මිනිසයා සියක් ගුණේ අස්වැන්නක් ලැබුවා. He received power. ඔහු බලයත් ලැබුවා prestige ඔහු ප්‍රසිද්ධිය ලැබුවා wealth ඔහු සම්පත් ලැබුවා influence ඒ වගේම බලපෑම ඇති කරා and all his neighbors around him the philistines පිලිස්ති වරු ඔහුගේ අසල්වාසී the enemies looked at isaac සතුරන් ඔහු දෙස බලලා and said your god is too powerful isaac leave us alone ඔහු කිව්වා ඔබගේ දෙවිවරු දෙවියා අපිට වඩා බලවත් අපිව අතහැරලා යන්න and the wealth of the wicked man was transferred to his servant isaac මේ නපුරු මිනිසයන්ගේ සම්පත් දෙවියන් වහන්සේගේ දාසයා වෙත හරවනු ලැබුවා. I catch the revelation the rhema behind Genesis 26. දැන් මේ උපත්ති 26 එලිදරව මම අල්ලගත්තා. And I release it over to your life. දැන් අද දවසේ මම ඔබ වෙත නිදහස් කරනවා. This 2013. මේ 2013. All your tormenting enemies. ඔබ පීඩාවට පත් කරන හැම සතුරෙ. Look at your life. ඔබේ ජීවිතය අත්හරින්න. They will look at your ministry. ඔබගේ සේවය දෙස බලලා. They will look at your church. ඔබගේ සභාව දෙස බලලා. They will look at your children. ඔබගේ දරුවන් දෙස බලලා. And they will say. ඔවුන් කියන්ටනවා. The mighty God Jesus that you serve. ඔබ සේවය කරන මේ බලවත් යේසුස්. Is too powerful for us. අපිට බලවත් වැඩි. And the wealth of the wicked. ඒ නපුරු මිනිසයන්ගේ සම්පත් through the spirit of revelation and truth ඒ එළිදරව් වීම සහ දැනගැන්මේ ආත්මය තුල will be transferred into your life. ඔබේ ජීවිතයට පැමිණෙන්න යනවා. Oh, it will be transferred into your life. ඔබේ ජීවිතයට මේ දේවල් පරිවර්තනය වෙන්න යනවා. Lord gave me 5 scriptures. දෙවියන් වහන්සේ වචන පහක් දුන්නා මට. I'm just done in 7 minutes. මම තව මිනිත්තු 7කින් ඉවර කරනවා. 5 infallible kingdom laws. දෙවියන් වහන්සේගේ නොවෙනස් වෙන දෙවියන් වහන්සේගේ න්‍යායන් පහක් to unlock these blessings into your natural life. අපගේ ස්වභාවික ජීවිතේ නිදහස් වෙන්න. 5 keys to release your wealth transfer this 2013. මේ 2013 ඔබේ ජීවිතේට සම්පත් මුදා හරින. Scripture number 1. පළවෙනි දේ වචනය. Found in Proverbs 28 verse 8. හිතෝපදේශ 28 8වෙනි පදය. Scripture number 2. දෙවෙනි පදය ලියාගන්න. Found in Proverbs 13 verse 22. හිතෝපදේශ 13:22. Scripture number 3. තුන්වෙනි වාක්‍ය. Found in Isaiah 45 verse 3. යෙසායා 49 තුන්වෙනි පද. Scripture number 4. හතරවෙනි වගන්තිය. Found in Isaiah 61. යෙසායා 61 verses 5, 6 and 7. 5, 6, 7. And the fifth scripture. පස්වෙනි අවසාන පදය. Ezekiel chapter 2. Ezekiel. Ecclesiastes. දේශනාකාරය chapter 2 verse 26 deke 26 all these 5 scriptures me devachana pahama guarantee us apita sahathik karana of the greatest end time supernatural wealth transfer me avasana kale deviyan wahansige suba ottarita sampat apaveta paminim lord said number 5 is the number of grace deviyan wahanse number 5 anugrahaye ilakkaya the number 5 is significant to the number of grace. පහ කියන ඉලක්කම අනුග්‍රහය සංකේතවත් කරන. And this 2013 is the year of grace and favor. 2013 වසර මේ වසර අනුග්‍රහයේ සහ වරප්‍රසාදයේ වසර. And the grace of God will empower your life to release these 5 blessings. දැන් මේ ආශිර්වාද පහ ලබන්ට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබට උපකාරී වෙන්න. Proverbs 28 verse 8 and Proverbs 13 verse 22 says. හිතෝපදේශ 28 8 සහ 13 22 කියනවා. When we lend to the poor. අපි දුප්පතුන්ට ණයට දෙන විට. When we bring our substance to God. අපේ සම්පත් දෙවියන් වහන්සේ වෙතට ගෙනෙනකොට. When we bring our tithes and offerings to Jesus. අපගේ දසෙන් කොටස් සහ එසවීම පූජා උන්වහන්සේ වෙතට ගේනකොට when we sow our finances into the kingdom දේව රාජ්‍යයට අපේ සම්පත් මුදල් අපි මුදා හරිනකොට we are honoring God අපි දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා and when we honor God අපි දෙවියන් වහන්සේ ගරු කරනකොට your life will be positioned ඔබේ ජීවිතය සැකසෙන්න යනවා your business will be positioned ඔබේ ව්‍යාපාරය හැඩගැසෙන්න යනවා your investments will be positioned ඔබේ ආයෝජනයන් හැක්සැකසෙන්න යනවා to receive දෙවියන් වහන්සේගෙන් ලබන්ට the wicked man's wealth into your life නපුරු මිනිසයන්ගේ මුදල් සම්පත් ඔබ වෙතට හැරියෙන්න යනවා Isaiah 45 verse 3 says යෙසායා 45 තුන්වෙනි පදයේ කියනවා he will go to the dark places උන්වහන්සේ අඳුරු ස්ථානවලට ගොස් and he will take the hidden treasures in secret places ඒ සැඟවී තිබෙන ස්ථානයේ තිබෙන නිදන් will he will transfer it to you ඔබ වෙතට හරවන්ට යනවා Isaiah 61 says යෙසායා 61 කියනවා verses 5 6 and 7 පහ 6 7 පද the wealth of the nations will be transferred into your hands දෙවියන් වහන්සේ ඒ දේශයන් දේශ සීමාවල නිදාන ධර්මිෂ්ඨයාගේ අතට දෙන්න in this land that the lord has appointed you ඔබ පත් කර තිබෙන මේ දේශය anointed you ඔබ ආලේප කර තිබෙන according to Isaiah 61 verse 5 6 and 7 යෙසායා 61 5 6 7 90 you will receive a double portion of his honor and a double portion of his blessing ඔබ දෙවියන් වහන්සේගේ දෙගුණයක් ආශිර්වාදය දෙගුණයක් කීර්තිය ලබන්නට යනවා and the wealth of the wicked will be transferred into you ඒ වගේම අධර්මිෂ්ඨයාගේ සම්පත් ඔබ වෙත හරවා එවන්නට යනවා in 2008 and 2010 2008 සහ 2010 I faced a massive famine once again in my finances. මගේ ජීවිතේ නැවත වාරයක් මහත් වසංගතයකට මුහුණ දුන්නා. Due to poor financial mismanagement. මගේ ජීවිතේ ආර්ථික දුර්වලතා නිසා. Because of a financial organization that collapsed in 2008. 2008 ඒ යම් සංවිධානයක් බිඳ ආර්ථික වැටුණු අවස්ථාවේ. We lost almost 80% of our investments. අපගේ මූල්‍යමය ආයෝජනයේ 80% අපිට නැති වුණා. Our factories had to face a lot of financial අපේ ෆැක්ටරිස් අපේ සේවය අපේ ආයෝජනවල මූණ දෙන්න උනා ප්‍රශ්න. As you know 2008 through 2009 was a deserted period in this nation. මේ දේශයේ 2008 9 මහත් අභාග්‍ය සම්පන්න වසරක් වුණා. But I knew that my Jesus would never fail me. නමුත් මම දැනන් සිටියා මගේ යේසුස් මාව අතහරින්නේ නැහැ. Jesus cannot fail. යේසුස් වහන්සේට වරදින්නේ නැහැ. His word is eternal. උන්වහන්සේගේ වචනේ ස්ථිරයි. And I ran to my daddy. මම මගේ පියාණන් වෙතට දිව ගියා. I got hold of every scripture. හැම දේව වචනයක් මම අල්ලා ගත්තා. That the Lord said. දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා. He will bring you out of the trials. ඒ පීඩාවලින් මුදා හරින බව කියන වචන. Genesis 26 verses 1 through 22. උපපති 26 1 සිට 22 became a reality in my life. මගේ ජීවිතයේ සත්‍යතාවයක් වුණා. Like the Lord blessed Isaac during a great famine. දෙවියන් වහන්සේ ඊසාක්ට ඒ වසංගත කාලේ ආශිර්වාද කළාක් මෙන්. Lord said my son put my faith and my trust in you. දෙවියන් වහන්සේ කිව්වා මගේ දරුවා මා කෙරෙහි විශ්වාසය තබන්න. And in the same year. ඒ වසරේම. In the same year. එම වසරේම. All what we lost. අපි net අපිට නැති වෙච්ච සියලු දේ to 8 financial institutions ඒ බැංකු 8කට close factories අපේ වැසු factory lost business opportunity as the CEO of the Selinco consolidated group of companies ඒ Selinco ආයතනයේ ඒ හැම ව්‍යාපාර වැටිච්ච දේව my lord restored a 38% දෙවියන් වහන්සේ 138කින් අපිට වරප්‍රසාද දුන්නා god is a god of restoration දෙවියන් වහන්සේ නැවත සකසන දෙවියන් වහන්සේ He will restore your life. උන්වහන්සේ ඔබේ ජීවිතයේ යථා තත්ත්වයට ගෙනෙන. He will restore your finances. උන්වහන්සේ ඔබේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙනෙන. My God is a God of restoration. මගේ දෙවියන් වහන්සේ අපව මුදා හරින දෙවියන්. And the final blessing, blessing number 7. හත්වෙනි ආශිර්වාදයේ අවසාන. Found in Exodus 23. නික්මයාම 23. 31 through 33. 31 සිට 33. Divine establishment. දිව්‍යමය divine establishment divyamaya sthapane kirim this year 2013 2013 vasara your ministry obage sevaya your children obage daruwan your church obage sabhava your businesses obage vyapara your job obage rakhiya you will see divine establishment oba dakinta yanawa divyamaya sthapane vi lord said in exodus 23 devyan wans kiwa nikmaya 23 verses 31 through 33 31 සිට 33 he will enlarge the borders of your territory ඔබගේ ඒ වාසස්ථාන පුළුල් කරන්ට he will enlarge your territory උන්වහන්සේ ඔබගේ වාසස්ථාන පුළුල් කරන්ට from the north to the south උතුර සිට දකුණට to the east to the west නැගෙනහිර සිට my god will enlarge your territory බටහිර දෙවියන් වහන්සේ ඒ පුළුල් කරන්ට යනවා this is the year of divine establishment මේ වසර දෙවියන් වහන්සේගේ දිව්‍යමය ස්ථාපනය කිරීම වසර Deuteronomy 33 verse 23 says ද්විතීයි කතාව 28 Deuteronomy 33 verse 23 33 23 කියනවා it says that he will enlarge your territory උන්වහන්සේ ඔබේ දේශ සීමාවන් වැඩි කරන්ට the favor of god දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය the grace of god that is in your life ඔබේ ජීවිතයේ තියෙන උන්වහන්සේගේ අනුග්‍රහය will produce and cause එය නිෂ්පාදනය කරන්ට යනවා increase of assets ඔබගේ තිබෙන සම්පත් වල වැඩිවීම especially in the area of real estate විශේෂයෙන්ම ගෙවතු නැත ඉඩම් IT වීම පිළිබඳ This is based on Deuteronomy 33 verse 23 මෙය ගීත හිතෝපද ද්විතීය කතාවේ 33 අනුව and Exodus 23 ඒ වගේම නික්මයාම 23 verses 31 through 33 31 සිට 33 divine establishment දිව්‍යමය ස්ථාපනය කිරීම. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Rise up to our feet and ask the Lord. අපි නැගිටලා දෙවියන් වහන්සේට දැන් ඉල්ලා සිටින්න. Thank you Jesus. Hallelujah. Hallelujah. Thank you Father. Thank you Lord. Hallelujah. Lord we praise you Father. Thank you Jesus. Lord we praise you. Thank you Lord. Hallelujah. Lord we thank you Father. අපි స్తుති කරනවා පියාණන්. Lord we thank you for the seven blessings Father. පියාණන් අපි స్తుති කරනවා ඒ ආශිර්වාද හත නිසා. Lord this is our inheritance. මේ අපගේ උරුමයයි This is the inheritance through the atonement of Christ Jesus. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව තුළ Lord it is mine. ඒක මගේත් මට අයිති. It belongs to every son and every daughter of Jesus Christ. යේසුස් වහන්සේගේ හැම දරුවෙක්ට අයිතිදැයි. Who is redeemed by the blood of Jesus. යේසු වහන්සේගේ ලේවලින් මිලදී ගත්ත දරුවා. Lord, I thank you for divine angelic interventions. දැන් මා ස්තුති කරනවා ඒ දිව්‍යමය මුණගැසීම. Thank you for divine guidance over us. ඒ දිව්‍යමය මඟ පෙන්වීම. Divine deliverance over us. දිව්‍යමය මුදාහැරීම. Divine health and healing over us. දිව්‍යමය සුවය නිරෝගීකම. Divine long life over us. දිව්‍යමය දීර්ඝායුෂ. Divine providence over us. දිව්‍යමය සැපවීම. And divine establishment. ඒ වගේම දිව්‍යමය ස්ථාපනය වීම. Lord, let this word grow and grow in us. දැන් මේ වචනේ මුවන් තුල වර්ධනය වේවා. Lord, establish this word in us, Father. අප තුල මේ වචනේ ස්ථාපනය කෙරෙත්වා. And Father, bring us into the perfect stature and measure. දැන් ඔබ වහන්සේගේ ඒ පූර්ණත්වයේ සම්පූර්ණ ස්ථානයට ගෙන. Lord, make us just like Jesus. ඔබ වහන්සේ යේසුස් වහන්සේ වගේ අපව කරුමන. Make us just like Jesus. අපව යේසුස් වහන්සේ වගේ කළමන. Hallelujah. Shall we just begin to praise the Lord. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. Hallelujah. Hallelujah. Thank you, Jesus. Hallelujah. Thank you, Jesus. We're going to sing. Glory, glory, glory. Rabba Shindara, Rabba Didara, Rabba. Thank you, Lord. Hallelujah. Just begin to pray in tongues. Hallelujah. Just begin to pray in tongues. Just begin to pray in the unknown. Hallelujah. Hallelujah. Rabba Didara, Rabba Zindara. Hallelujah. Hallelujah. Rabba Shindara, Rabba. Hallelujah. Yeah, no, we're in time. Say, I'm blessed. Hallelujah. Hallelujah. Oh, we are blessed. Hallelujah. Abidata sum. Let's lift our hands to heaven. Abidata sum swargete. Heaven's blessings are coming upon you. Swarge ashivadavana kutaminero. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. The sevenfold blessing of God. Yes, ashivadahatavamadhiye kutaminero. Now receive that in Jesus' name. Say, I'm blessed now. Hallelujah. Hallelujah. The church is blessed now. In the name of Jesus. Because of what Jesus has done. Not because of what we have done. But because of what Jesus has done. Jesus done. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This morning. If there's any one of you. යම් කෙනෙක් සිටනවාද ඔබ තාම යේසුස් වහන්සේට ඔබේ හදවත දීලා නැහැ අපි ඔබට දැන් ආරාධනා කරනවා දැන් ඔබේ අවස්ථාව if you have never given your heart to Jesus ඔබගේ හදවත යේසුස් වහන්සේට බාර කළ නැත්නම් Jesus loves you යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා he died for you ඔබ වෙනුවෙන් මැරුණා he rose from the dead නැවත නැගිට්ටා to give you a victorious life ඔබට ජයග්‍රහණ ජීවිතයක් දෙන්න පිණිස And if you want Jesus to come into your life, oba kinone Jesus wants oba gejinden avashya. Come forward right now. Oba idiret indo benisane. This is your moment. Meka oba gevelava. Hallelujah. We're going to lay hands on you and bless you. Api oba ratta bala oba ashirwada karanta yanawa. And if there are others this morning. Tabatta innona meisane. We have been through this meeting. Oba me rasima tulu sitiyana. But God is showing you that you are not in the right place. Devyanwasa pennan oba hari issane nove sitinne. God is showing that you are not in the place that God wants you to be. Devyanwasa avashya wu thana nove oba sitinne. He is not condemning you. Devyanwasa oba paath karana nove. But you know. Oba dannawa. You know. Oba dannawa. You are not in the right place. Oba hari issane nove kiyala. This morning. Me udasana. You can change that. ඒක වෙනස් කරන්නට පුළුවන්. You can come into that place. ඔබට ඉස්සනට පැමිණෙන්නට පුළුවන්. Where you will receive a life full of blessing. දෙවියන් වහන්සේ තුල ආශිර්වාදලා ජීවිතයක් ඔබ ලබන්නට පුළුවන්. And this morning. මේ උදෑසන. If you're saying yes pastor that's me. ඔබ කියනනම් පාස්ටර් ඒ මමයි කියලා. I want to come. මටෙන් තමයි කියලා. I want to come back. මම අවශ්‍ය නැවතෙන්ට. To the place that where I want to give my heart afresh to Jesus swamini navatha mage aathme alutha akaren obata denta where I would serve him obata seva karana pinisa with all my heart mage mulu hadavate pastor I have not done that pastor mama eka karala na but today I want to do that namath ade eka man karanta lassi I want you to come forward also oben chidiriyata as we sing this song just one more time api navathe kamarak me geete kama gana kana athare then we are going to speak the blessing අපි ආශිර්වාදයේ ඔබට ප්‍රකාශ කරන්න යනවා and dismiss you අපි ඊට පස්සේ යන්න you know thank you for staying so long 1:00 is the time දැන් එකයි වෙලා ඔබට ස්තුතිවන්ත වෙන මෙතන කලප සමගාමීව you are blessed hallelujah ඔබ ඇතනම ආශිර්වාදයි amen hallelujah and we are going to have cake and coffee outside ඊට පස්සේ අපිට කේක් තිබෙනවා කෝපි තියෙනවා and all the visitors I would like you to stay back ඔබට ආරාධනා කරපයිද මම කැමතියි ඔබ නැවත සිටින්න King Shaka, you are rising. We are favored. We are favored and blessed. In all we do, we shall prosper. Everything we touch shall be blessed. Hallelujah. So I want to bless each one of you this morning. It's a very special blessing. Suvishesha aashirwadayak den prakasha karanawa. Den apage piyu premavanta deviyan wahansege prema. Now may the Father's love දෙවියන්ගේ ප්‍රේමය engulf and captivate your heart. ඔබගේ හදවත ස්පර්ශ කරන පිණිස. And may the grace of our Lord Jesus Christ දෙවියන්ගේ කරුණාව that working inside your spirit ඔබගේ ආත්මය තුල ක්‍රියා කරන that gives you the beauty of Jesus Jesus වහන්සේගේ අලංකාරත්වය දෙන work mightily in your life ඔබගේ ජීවිතවල බලවත් ලෙස ක්‍රියා කරේවා and now may the sweet holy spirit may shuddhatan වහන්සේ have continuous communion with your spirit ඔබගේ ආත්මය සමග දිව්‍යමය සහභාගීකම දෙන්න so that you will shine brighter for Jesus ඔබ Jesus වහන්සේ තුල බබලෙන පිණිස in the name of Jesus Jesus වහන්සේගේ නාමයෙන් I bless you now මම ඔබට ආශිර්වාද කරනවා. Surely goodness and mercy shall follow you all the days of your life. ඔබගේ ජීවිතයේ සෑම කාලයකම කරුණාවත් සැබෑකමත් ඔබ සමග වේවා. May this year be a year of glory. මේ වසර ඔබට මහිමවත් වසර. As we heard from the word this morning. අද උදෑසන වචනය අසුවමග. The sevenfold blessing of God. ඒ ස්වාමිනේ හත් වර්ගයේ ආශිර්වාද. That came through the atonement of our Lord Jesus Christ. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පැමිණුණාව. Be yours now. Thank ubage weva hallelujah hallelujah be blessed oh aashirwad weva be blessed oh aashirwad weva tell people I'm blessed kyana manushanta oba aashirwad ladake you are blessed oba aashirwad ladake this church is blessed me sabha aashirwad sri lanka is blessed sri lanka ma aashirwad ladake hallelujah hallelujah dada vijay kore is blessed oh vijay kore aashirwad ladake hallelujah hallelujah sister Hallelujah. Hallelujah. Claire is blessed. Sister Claire Bashuadalad. Hallelujah. Everyone Hallelujah. Is blessed. My leadership team is blessed. Mama Kenneth Manaikatta Kanda Mashuad. Hallelujah. We are blessed. Oh, Abi Ashuadalad Senegak. Hallelujah. Amen. God bless you.